පිටරටින් අපි ගෙන්නන බඩුවල වටිනාකම මිලියන 6000ක් වෙනවා. අගමැතිතුමා අද මට දුන්න අභියෝගය තමයි අපේ අපනයනය ඉදිරි අවුරුදු 5 ඇතුළත දෙගුණයක් කරන්න ඕනේ කියන එක. එතකොට ජනාධිපතිතුමා කල්පනා කරනවා අපේ ආර්ථිකයට දේශීය නිෂ්පාදනය තුලින් මිලියන 6000ක් එකතු කරන්න. අගමැතිතුමා කල්පනා කරනවා මිලියන 15400ක් අපනයනෙන් අපේ ආර්ථිකයට එකතු කරන්න. මෙන්න මේ විදිහට තමයි අපේ ආනයන අපනයන අපි ඒකේ තියෙන ඩිෆිසිට් එක අයින් කරන්නට හදන්නේ.